සීලුම අලුත්ගම් පරයන්තේ බස්සද්ධානින් ඉවත් වෙලා තියෙනවා. ඒකම කළුතර පරයන්තේ සීලුම් බස්සද්ධානින් ඉවත් වෙලා තියෙනවා. සුගම් පරයන්තේ සීලුම බස්සද්ධාතෝ ධාවණින් ඉවත් වුණා. ඉතින් මේකට අපි ප්‍රධාන හේතුනේ පෙරේදා පාරදුන් පොත්ගලින් අතරංගුර ගත්තේ නැහැ. ඔවුන් අතරංග ගන්න කියලා දැන් මොරටුව මුරස්සාල පොලිස් පරීක්ෂකතුමා දැනුම් දුන්නා. ඔවුන් අතරංගුර අධිකරණේ ඉදිරිපත් කරනවා කියලා. මේ මොහොතේ ඔවුන් සමග සාකච්ඡාවක් අපේ බස්සත් හිමියන් ඉන්නවා. ඒ වගේම බස්ස අපරාධ මාර්ගස් මගින් වාහන අධිකාරියත් ඒකට සහභාගී වෙලා ඉන්නවා. කෙසේ වෙතත් මේට දීර්ඝකාලීන විසඳුමක් විදිහට දැනට මම ඊයේ දිනේදී රංගම සභාපතිතුමා සමග කතා කරා. ඒ වගේම ලංගම සේවක සංගම් සමග කතා කරා. ප්‍රෑමති අශෝක අභිසිංහ මහත්මයා සමග කතා කරා. අපි බලාපොරොත්තු වෙන සියලු දෙනා එක්කම දීර්ඝ වශයෙන් සාකච්ඡාවක් කරලා මේකට ස්ථිරසාර විසඳුමක් ලබා දෙන්න.